සම්පෝරිතාපමිතපාර මිතාබලේන විද්වන්සියෝකිලකිලේස සමෝලජාලම් තේනේවලන්ද අරහම් අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා. නමස්කාරය කියන්න පංචසීලය සමාදන් වෙනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං ති ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං ති සංඝං සරණං ගච්ඡාමි. තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ති ධම්මං සරණං ගච්ඡාමි. තතියං ති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද සුපුරුදු පරිදි සිදු කරන බෝධි පූජාමය බුද්ධ වන්දනාමය ආශිර්වාදාත්මක පින්කමයි සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. චාරක මහත්මාත් අනුජනෝනත් ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරැවිදිල්ලා මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදිය සෝදානම් කරලා බෝධින් වහන්සේ අභියස බුදුරජාණන් වහන්සේ අභියස තැන්පත් කරලා ඉමා ශ්‍රද්ධාවෙන් මේ ආශිර්වාදය සලසා ගන්නටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම අනුජානෝනට ආශිර්වාද වන්නට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. එනිසා සෝදානම් කරපු මේ සියලු පූජා ද්‍රව්‍යයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා වේවා. උන්වහන්සේ පිට දුන්නා වූ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා කියන ශ්‍රද්ධාව ඇතුව අප මේ පූජාවට සහභාගි වෙමු. බෝධීන් වහන්සේ අභියස අප පූජාවක් කරන අවස්ථාවේදී හොඳට හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. මා මේ පූජාවන් සිදු කරන්නේ මගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයේ සලසා ගැනීමේදී සෙවණ දුන්නු ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු දවසේම මා මගේ සියතින් කරන පූජාවක් සේ කියලා හිතලා ඉමා ශ්‍රද්ධාවෙන් මේ පින්කම කළ තරමට තමන්ට එහි ආශිර්වාදය සලසා ගන්නට පුළුවන්. ඉතින් අපේ ජීවිතවල නොඑක ආකාරයෙන් එළඹෙන අපලෝපද්දරව රෝග පීඩා ආදී ඇති වෙච්ච අවස්ථාවන් වලදී අපි මේ වගේ විහාරස්ථානවලට රැස්සලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය සලසා ගන්නවා. ඉතින් මේ පින්තුන් තාරක මහත්මයාත් අනුජනෝනත් තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච හොඳ ආදර්ශය නිසාම නිතරම ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඇසුරින් නිරන්තරයෙන් දාන ආදී පින්දහම් කරන පින්තුන් එනිසා ඔබට නිරතුරුව මේ ආශිර්වාදය සැලසෙනවා. ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ඔබට නිරන්තරයෙන් ලැබෙනවා. ඉතින් මේ දින ගණනාවක් තිස්සේ සිද කරනා උපින්කම අද දිනත් මහ ශ්‍රද්ධාවෙන් අපි සිද කරමු. මේ පූජාව තුළින් ජනිත වන්නා වූ කුසල ධර්මයන් ඥානසංසයෙන් පින් අනුමෝදන් වන දෙවියන්ගේ සහ මියගේ ඥාතීන්ගේ ආශිර්වාදයනොත් අනුජානෝනා සිද කරන සීල වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක කරගෙන නිරොග් නිරෝගීව තව බොහෝ කාලයක් දාන ආදී පින්දහම් සිදු කරමින් කාලය ගත කරන්නට මේ උතුම් බුද්ධ වන්දනාමය බෝධි පූජාමය පින්කමත් ඔබ හැම දිනාටම ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එක්කට ගාථා කියලා වන්දනා කරමින් බුද්ධ පූජාවත් බෝධි පූජාවත් පවත්වමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනි සං සන්නේත සහසං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසිං අනමේ බිසාසම් සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ටිකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහෙති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දංකිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේසු පතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්වාරි විජයං අකං පන්තෝ සම්බඤ්ඤුතං සන් වන්දේ තන් බෝධි පාද පං පඨමං බෝධි පල්ලං පං ဒුතියංච අනිං තතියංචං කමනං සෙන්ට චතුන්තං රතනාගරං පංචමන්නජ පාලංච මොචලින්දේන සන්තමං රාජායතන් වන්දේ සන් බෝනි සේවිතං ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහං තෙතේ නමංසා බෝධි රාජා නමස්තුතේ. මේ අවස්ථාවේදී ලෝකයේ තියෙන නොයෙක් පූජනීය ස්ථාන සිහිපත් කරලා අපේ සියලුම පූජනීය ස්ථානවලට අපේ හදවතින් අපේ නමස්කාර කරමු. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉපදුණු ඒ දමදිව නේපාලයේ තියෙන ලුම්බිනි සාල වනෝද්‍යානයේහි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් කුමරුකු වශයෙන් ඉපදිච්ච ස්ථානය හොඳට සිහිපත් කරගන්න. ඒ ස්ථානය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් ඒ ස්ථානයට මාගේ නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු දමදිව බුද්ධගයාව ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස ඒ ස්ථානය සියසින් දැක්කාසේ හිතලා ඉමා ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ස්ථානයට අපේ ගෞරවය පුද කරමු. ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි ස්ථානය. වජ්‍රාසනයේ පිහිටි තැන සියසින් දැක්කාසේ හිතලා ඒ ස්ථානයට මාගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථමයෙන් ධර්ම දේශනා පවත්වපු ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු බරණැස ඉසිපතන ආරාමය හොඳට සිහිපත් කරගන්න. ඒ ස්ථානයට ඉමහත් ගෞරවය උපදවාගෙන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් සලකා අපේ ස්ථානයට අපේ ගෞරවය පූජා කරමු. බරණැස ඉසිපතන ආරාමයේ ඒ ධම්මචක්ක දේශනාව කරපු ස්ථානයට මාගේ නමස්කාරය වේවා, නමස්කාර කරමු. බුදුරජාණන් වහන්සේ වසර 45ක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුසේ ලෝකයට මහත් සේවාවක් සිදු කරලා වසර 80ේදී පිරිනිවන් පාපෝ දමදිව උපවත්තන සාල වනෝද්‍යානයේහි ඒ පරිනිර්වාණ චෛත්‍ය පිහිටි ස්ථානය. බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් සේ සලකා ඉමහත් ශ්‍රද්ධාවෙන් අපේ ස්ථානෙට නමස්කාර කරමු. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපෝ ස්ථානයට මාගේ නමස්කාරය වේවා, නමස්කාර කරමු. විශේෂයෙන්ම මේ රැස් කළ වූ සියලුම පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ පිට දුන්නෝ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනක වන්නා වූ කුසල ධර්මයන් ආනිසංසයෙන් අද විශේෂයෙන්ම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන අනුජා විධානගම මහත්මියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිරොග් නිරෝගී සම්පත් සැලසේවා. ඒ වගේම තාරක විධානගම මහත්මයාට තමගේ ආදරණීය මෑණියන් ඇතුළු සහෝදරය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ පූජා ද්‍රව්‍යයන් පූජා කරමු. සාදු සාදු සාදු. සේවේසං ධම්මරාජේන පන්තුම් සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං දීපේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුම් සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං දූපේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුම් සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං පුම්පේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුම් සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං උදකේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පන්තුම් සම්බෝධිමුන්තමං පූජේමි බෝධිරාජානං ගිලාන පංචයේනේ තේන සාදරං ඉමාය බුද්ධ පූජාය කතාය සුන්ද චේතසා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදෝ සාදෝ සාදෝ. හොඳයි, දැන් අප ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩලා පොදුවේ ලෝස් වැසි හැම දෙනාටමත් විශේෂයෙන්ම අනුජානෝනා මහත්මියටත් නිරුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම බුදුගුණ මෛත්‍රී වඩමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී සම්මා සම්බුදුගුණවල ආශිර්වාදයෙන් අනුජනෝනට නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි මෙහිදී ආශිර්වාද කරනවා. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහම් බුදු ගුණ තේජසින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසේ සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතෝ ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සත්තා දේව මනුස්සානම් බුදුගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති භගවා බුදුගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ විහාරස්ථානයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ නගරයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ කවුන්ටියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ ජනපදයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ රටේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේ මහද්වීපයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ පෘථිවියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලෝකයේ සිටින සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැම දෙනාටම මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාම සුවපත් වෙන්න කියලා මෛතාම මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ හැමට ආශිර්වාද කරනවා. වෙත්වා සෝසත හැම කල්නි දුකේ පත්වා සැපතට සමගිව මුනිකි. වෙත්වා සෝසත හැම කල්නි දුකේ පන්ත්වා සැපතට සමගිව මුනිකි. වෙත්වා සෝසත හැම කල්නි දුකේ පන්ත්වා සැපතට සමගිව මුනිකි. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්‍යයන්ට මෛත්‍රී කිරීමෙන් මා ජනිත කරගත්තා වූ කුසල ධර්මයන් හේතුවෙන් මේ පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් මගේ හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලු රෝගාබාධ දුරු වේවා. මා කරන්නා වූ ප්‍රතිකාර දිනෙන් දින සාර්ථක වේ. මගේ ශරීරයේ නිරෝගී භාවය සැලසේවා. මගේ සිතත් දිනෙන් දින සුවපත් වේවා. දිනෙන් දින සිත පිරිසිදු වීමෙන් මගේ සිතට සැලසෙන්නා වූ ඒ මානසික සුවතාවය මගේ ශරීරයටත් දැනිලා මගේ ශරීරගතව තියෙන සියලුම රෝගාබාධ දුරු වෙලා ඊටාම නිරෝගී ශරීරයක් ලබා ගන්නට මට මේ මෛත්‍රී චින්තාව හේතු වාසනා වේවා. මේ ජනිත කරගත්තා වූ කුසල ධර්මයන්හි බලයෙන් මට තව තවත් මේ සම්බුද්ධ ශාසනය තුල දාන ආදී පින් දහම් කරන්නට, සීලාදී ප්‍රතිපatti සම්පූර්ණ කරන්නට කායික මානසික සුවතාවය ලැබේවා. මටත් මගේ සමීපතම ඥාතීන්ටත් හිතමිතුරන්ටත් ලෝයසේ හැම දිනාටම මේ පින්කම ලානිසංසයෙන් ඕන හැම දිනමත් දිනෙන් දින නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. දැන් ස්වාමින් වහන්සේලා සෙත් පිරිස සංඝහනා කරමින් පින්වත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. චාරක මහත්මාට, අනුජනෝ නැතුළු ඒ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. විශේෂයෙන්ම අනුජානෝනාගේ සියලු රෝගාබාධ දුරු වෙලා දිනෙන් දින කායික මානසික සුවතාවය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියන ප්‍රතුමෙන් ස්වාමින් වහන්සේලා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබට සෙත් පතමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හුම්කන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්ධංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්ධංස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්ධංස. ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්ත යං. ඒතේන සංච පාතු ත්වං රතනන්ත යං. ඒතේන සංච පාතු ත්වං රතනන්ත යං. යානීද භූතානි සමාගතානි බුම්මානි වායාන් සම්දේව භූතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු තස්මාහි භූතානි සාමේත සම්දේ මෙත්තං කරෝත මානුසි දිවාච රන්තෝච හරන්තියේ බලින් තස්මාහි නේ රක්කත අම්ප යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසු රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදංජගා සංඛ්‍ය නතේන ධම්මේන සමද්ධි කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං. නේතේන සුවන්ති හෝතු යම් බුද්ධ සෙන්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිකං නාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං. ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතම්ප සන්තා යුගානි හොන්ති තේ දක්ඛිනෙයා සුගතස්ස සාවකායේතේ සුදි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං. සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සේපන්ති පන්තා අමතං විගයි ලන්දා මුදා නිම්බුදින් ගුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේසුම් පයොන්තා මනසා ජල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් තේ පන්ති පන්තා අමතං විගයිහ ලන්දා මුදා නිම්බුදින් ගුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුම්බි වාතේ බිය සම්ප තතෝපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙන්ච පන්සති ඉදම්පි සංඝේ රතනං පනීතං දේතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සංඥානි විභාවයන්ති ගම්භීර සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමන්තානතේ භවන්නට්ට මන්නාදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සාවස්ස දංසන සම්පදාය තයස්සෝ ධම්මා ජහිතා භවන්ති සංඛාය දිට්ඨේ විචිකිංචිතං ච සීලම්බ යදන්ති කිංචි චතුහ පායේ හිෂ විම්පමුන්තෝ චචාමි අබංගෝ කාතුන් නිදම්පි සංඝේ රතනං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකං මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අබම්බෝ සෝතංස පටිච්චාදාය අබම්බතා දිට්ඨ පදංස ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යතා පුන්සිතංගේ ගිම්මාන පඨමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බාන පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නන්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කේන දීජා අවිරුල් හිංජන්දා නිම්බන්ති යථායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානි දඹෝතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං සුවන්ති හෝතු යානි දඹෝතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවන්ති හෝතු යානි දඹෝතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං සුවත්ති හෝතු ඒතේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්බදායේතේන සංච සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ වුජෝජ සෝජෝච අනතිමානී සන්තුංස කෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච අම්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච ගුන්දං සමාචරේ කිංචි යේන විඤ්ඤුම් සුඛිනෝ වා කේමිනෝ හොන්තු සම්දේස බාන්තු සුඛිතන්තායේ කේචිපාන භූතන්ති තසා වාතාවරාවාන දීගාවායේ මහන්තාවා මංජිමා රස්ස කානුක දෙට්ටාවායේව අන්දෙන්ටායේ චදූරේ වසන්ති බෝතාවා සම්බවේ සේවා සම්බේ සන්තා භාන්තු නපරෝ පරන්නේ කුම්බේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස මාතායතානියම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්කේ ඒවංති සම්බභූතේ සූමාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ උන්දං අදෝච තිරියංච අසම්බාදං අස පන්තං තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතං ස විගත මින්දෝ ඒතං සතින් බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දෙට්ටෙන් ච අනුපගම්ම සීල වා දස්සනේන කාමේසු විනෙයගේ දං නහි ජාතු පුනරේති තේන සංච වංජේන දුක්ඛා වූප සමෙන්තු තේ තේන සංච භයාවූප සමෙන්තු තේ තේන සංච වංජේන රෝගා සමෙන්තුතේ එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලං තේන කෝපන සමයේන ආයස්මා මහා කංසපෝ පිප්පලි ගුහායං විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ අතකෝ භගවා සායන්න සමයන් පතිසල්ලානා වුට්ටිතෝ යේනායස්මා මහාකංස තේන උපසංකමි උපසංකමින් ත්වා පඤ්ඤන් තේ ආසනේ නිසීදී නිසංජකෝ භගවා ආයස්මන්තං මහාකස්ස ඒතද වෝච කංචිතේ කංසප කමනීයං පච්චයාප කංචිදුං කාවේදනා පටික්ක මන්තිනෝ අභික්ක මන්ති පටික්ක මෝසානං පඤ්ඤායතිනෝ අභික්ක මෝතේන මේ බන්තේ කමනීයං නයාපනියම් බාල්හාමේ දුංකා වේදනා අභික්කමන්තිනෝ පටික් අභික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති සන්තිමේ කංසප බොඤ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා අදින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති කතමේ සන්ත සති සම්බොජ්ජං ගෝකෝ මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අදින්ඥාය සම්බෝධාය ධම්ම විචය සම්බොජ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්කාතෝ බහුලීකතෝ අදින්ඥාය සම්බෝධාය නිබ්බාන සංවන්තති විරිය සම්බොජ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්කාතෝ භාවිතෝ අදින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පීති සම්බොජ්ජං ගෝකෝ කංසප භාවිතෝ බහුලීකතෝ අදින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පස්සන්දි සම්බොජ්ජං ගෝකෝ කංසප භාවිතෝ බහුලීකතෝ අදින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සමාධි සම්බොජ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අදින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජං ගෝකෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අදින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ඉමේකෝ කංසප සන්ත මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අදින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති තංග භගව බොජ්ජං තංග සුගත බොජ්ජං ගාති දම වෝච භගවා අත්තමනෝ ආයස්මා මහක්කස්සපෝ ධම්මා ආබාධා තථා පහේනෝ චායස්මතෝ මහක්කස්සපස්ස ආබාධෝ අහෝසීති යේතේන සංච සොන්ති තේ හෝතු සම්බදායේතේන සංච සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච හෝතු තේ ජය මංගලං තුන් ලෝකාග්‍රවෝ භාග්‍යවන්තු අරහන්තු සම්මා සම්බුද්ධ දස බලධාරී සර්වඥරාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරයේ සිට බෝධි මණ්ඩලය තෙන් පුරන ලද අනන්ත අපරිමාණ බෝධි සම්භාර ආනුභාව බලයෙන්ද දස බල ඥාන චතුවිසරද ඥානානුභාව චතුපටි සම්බිදා ඥාන චොන්දස ඥාන බලයෙන්ද සෝලස මහා අට්ඨාරස ආවේනික ඥාන ගුණානුභාව බලයෙන්ද සමතින් සංපාරමිතා ඥාන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ඥාන සමතිස් සම ධර්ම ඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්ම ඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාරී සාකාර මා විපස්සනා ඥාන බලයෙන්ද සාලිස් ඥාන වස්තු සමපනස්සු දයව්‍යය ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන බලයෙන්ද ඡන්ද දෙසතක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයෙන්ද තෙසත්ත ඥාන සත්සත්ත ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සෝවිසි කෝටි ලක්ෂ වාර සමාපත්ති සංචාරක අරහත් ඵල මහා වජ්‍ර ඥාන බලයෙන්ද අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා ප්‍රකරණ විෂයන්තර්ගත ගාම්භීර ඥානානුභාව ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන ආසයානුසය ඥාන යමක මහා ප්‍රාතිහාර ඥාන මහා කරුණා සමාපත්ති ඥානානුභාව බලයෙන්ද සර්වඥතා ඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද සුවාසෝදාසක් ධර්මස්කන්ධ බලයෙන්ද විජයශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ අනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද සම්බුදුවරයන් වහන්සේලාගේ අනුභව බලයෙන්ද ලොව පහළ වී වදාළා වූ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද රත්නත්‍රය සතු අසීමිත සෝවිසි මහා ගුණානුභාව බලයෙන්ද අනුජානෝ නාසුවපත් කෙරේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සම්පන්තියෙන් වැඩේවා අසනීප අපල උපන්ද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක සියල්ල හිරු දුටු අඳුරු සේ දුරු වේවා තබන පියවරක් පාසා ගන්න හෙළන උස්මරල්ලක් පාසා ගෙවෙන විනාඩියක් කන්තරයක් පාසා නත්‍රයේ අසීමිත සෝවිසි මහා ගුණයේ ශක්තිය බලයේ අනුභවය සිවි සම්මස්නහරේට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා කුසල අරමුණෙන් බුදු ගුණ බෙලෙන් මෙත්සිත් බෙලෙන් සිල් ගුණ බෙලෙන් සැපසේ නින්දයාවා සැපසේ අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලැබේවා රජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියායුධයෙන් මනුෂ්‍යයන්ගෙන් තිරිසන් සතුන්ගෙන් සීතලෙන් බඩගින්නෙන් තිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් නව්වෙන් වැස්සෙන් පින්නෙන් සුලගෙන් විසකුරු සර්පාලීන්ගෙන් වාතෙන් පිතෙන් සෙමෙන් තුන්දොසින් රාග දෝෂ මෝහාදී උපක්ලේශයන්ගෙන් උපපීලක උපඝාතකාදී විපාක වාරයකින් වත් බියක් තැතිගැන්මක් ත්‍රාසයක් රෝමෝද්ගමනයක් හිංසාවක් පීඩාවක් විපතක් වෙසනයක් සීනකින් වත් නොම වේවා සර්වාරක්ෂාව නිරතුරුව සැලසේවා වාත පිත සෙමතුන් දොස් සමනය වේවා පඨවියාපෝ තේජෝ වායෝ සතර ධාතු සමනය වේවා කර්ම චින්තරිතු ආහාර චතු සමුට්ඨානික රූප කලාප නිරෝග වේවා සියලු රෝගාබාධ දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් තත්පරයෙන් තත්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා සියලු දෙවි දේවතා බෝධ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ආරක්ෂාව සලසා අනුජානෝ නා සුවපත් කෙරේවා විංශත් සත වර්ෂාදික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ අත්වේවා. රැස් කරගත් මෙවුතුම් පුණ්‍ය ධර්මයන් හිාරි සංසයෙන් අපරමෙන් මියගිය ඥාති හුද මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා. මේ පින සුවපත්ය යම් තාක් සත්‍යයන් මේ විශ්වයේ කොතනක හෝ සිටිත් නම් ඒ හැම දෙනෙක්මත් අප විසින් මේ තිසරණ සමාදන් වීමෙන් පංචශීලයේ සමාදන් වීමෙන් බුද්ධ වන්දනා බෝධි වන්දනාමය පින්කම් සිදු කිරීමෙන් භාවනා කිරීමෙන් පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ සියලු සත්‍යෝ අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගිය ඥාතීන් ඇතුළු ඒ හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම දෘෂ්ටික දෙවිනුත් ආරක්ෂා අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ඔබ අප හැම දෙනාමත් බොහෝ කාලයක් මුලින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන්ම අනුජනෝරට දිවංගේ දැහැමි රැකවරණයෙන් ආශිර්වාදයෙන් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය සියලු යහපත සලසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් මේ පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. තුනුරුවන් කමා කරගනිමු. කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චින්තේන පමාදේන අඤ්ඤයං කමමේ ධම් සන්දෙන්ටික අකාලික. කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කමමේ සංඝ සුපටිපන්න අනුන්තර. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තාච නිර්භයං සෝකං පන්තාච නිර්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ නෙතට ඇති සැපය බුදු හිමි දැකීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතේමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය හැමදෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු